තුන්වන පරිච්ඡේදය විචාචරණ සම්පන්න සම්බුදු ගුණය. ඒ භාග්‍යවතුන් වහන්සේ විදුසරණ ගුණයෙන් යුක්ත වනසේක. චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳ අනවබෝධය වූ අවිද්‍යා අඳුර පහ කරනුයේ විද්‍යාවේ ආලෝකයෙනි. බය බේරව මහා සච්චක බෝධි රාජ ආදී නොඑක් සූත්‍රයන්හි මෙම විද්‍යාව පුබ්බේ නිවාසානුස්සති චතුූපපාත හෙවත් දිබ්බචක්කුහා ආසවක්කයැයි ත්‍රිවිද්‍යා වශයෙන් දක්වා ඇතත්. අම්බට්ට සූත්‍රෙහි හා මහා සකුළුදාය සූත්‍රෙහි විපස්සනාඥාන මනෝමය ඉද්දි ඉද්දිවිද දිබ්බසෝත පරචිත්ත විජානන පුබ්බේ නිවාසානුස්සති දිබ්බචක්කු ආසවක්්‍ය වශයෙන් අෂ්ට විද්‍යාවක් දක්වා ඇත. බුදුරජාණන් වහන්සේ එදා බෝධි මූලයේදී තුන්‍යාමේට ත්‍රිවිද්‍යා පසක් කළ බව මිස අෂ්ට විද්‍යා පසක් කළ බවක් කිසිදු සූත්‍රයක දක්වා නැත. ඒ ඇයිදැයි කෙනෙකුට සිතිය හැකිය. එසේ ත්‍රිවිද්‍යා පසක් කිරීම ගැන පැවසෙන සෑම තැන්හිම ඥානංච පනමේ දස්සනං උදපාදී අකුප්පාමේ චේතෝ විමුක්ති අයමන්ති මා ජාති නත්ති දානි පුනබ්බවෝයයි ඥාන දර්ශනේ නම් වූ සර්වඥතා ඥානය පහළ වී යයි දේශනා කොට ඇත. මනෝ ප්‍රනිධිහා වාග් ප්‍රනිධි වශයෙන් විවරණ ලැබ සෝලා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරා පුහුණු කළා වූ චරණ ධර්මයන්ගේත් සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරා සමතිස් පාරමී වශයෙන් පුහුදු කළා වූ චරණ ධර්මයන්ගේත් මහිමයයි ඒ. එපමණක් නොව අප්‍රමාණ බුදුවරුන් හමුවේ පැවිදිව මහණදම් පිරීමෙන් හා තවුස්දම් පිරීමෙන් මේ අෂ්ට විද්‍යා ඥානයන් පිළිබඳව සසරෙහි මොහුකුරා ගිය නුවණක් උන්වහන්සේ කෙරෙහි පැවතුනේමය. දීපංකර බුද්ධ පාදමූලයේදී නියත විවරණ ලැබූ බෝසත් සුමේද තවුසා ඉර්ධිමත්ව නිවන් අවබෝධය සඳහා මුහුකුරා ගිය නුවණැතිව සිටි බව සඳහන් වෙයි. එදාද එවන් ශක්තියක් තිබුණානම් මෙදා ගැන කවර කතාවක්ද? සර්වඥතා ඥානය පිළිබඳ බැසගත් ප්‍රාර්ථනාවෙන් යුක්ත වූ බැවින් එදා ආශ්‍රවයන් ක්ෂය නොකළද මෙදා ආශ්‍රවයන් ක්ෂය කිරීම පැතුම් පරිදි සර්වඥතා ඥාන අවබෝධය සමගම විය. ත්‍රිවිද්‍යා පසක් කිරීමෙන් ලැබුවා වූ ඒ සර්වඥතා ඥාන අධිගමය අෂ්ට විද්‍යාවන්ගේම අධිගමය යයි සැලකිය යුතුය. ශ්‍රාවක යනට මඟ ප්‍රකාශ කරන තථාගතයන් වහන්සේ ත්‍රිවිද්‍යා සඳහාත් අෂ්ට විද්‍යා සඳහාත් මඟ වදාරන සේක. එබැවින් ශ්‍රාවකයෝ ත්‍රිවිද්‍යාද පසක් කරති, අෂ්ට විද්‍යාද පසක් කරති. කෙසේ වූවෝද ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, භෝජනයෙහි පමණ දැන ගැනීම, ජාගරියානු යෝගයේ හෙවත් නිදිවරා සිහි ඇතිව සිටීම, ශ්‍රද්ධාව, හිරි, ඔත්තප්ප, බහුශ්‍රුත බව, වීරිය, ස්මෘතිය, ප්‍රඥාව, ප්‍රථම ධානය, ද්විතිය ධානය, තෘතිය ධානය, චතුර්ථ ධානය යන මේ 15 චරණ ධර්මයන් පූර්ණේ නොකොට විද්‍යා පසක් කළ නොහැකි වෙයි. මිහිරි අඹපලයක සුවඳ ආග්‍රහණය කළ කවුලෙකු ඒ මිහිරි අඹපලය කරා එන්නේ නම් ඒ කවුලාගේ පියාපත් වෙන්න චරණ ධර්මයෝ, විද්‍යා ධර්මයෝ හොටමෙනි. පියාපත් හේවත් චරණ නැත්තේ නිවන නැමැති මිහිරි අඹපල වෙත ලං විය නොහැකිය. ලං වූයේද විද්‍යා හේවත් කොට නැත්නම් නිවන් අඹ ඵලයේහි රස විඳිය නොහැක්කේය. චරණ නැමැති පියාපතා විද්‍යා නැමැති හොට ඇත්තේම මිහිරි නිවන් අඹ ඵලයේහි රස අනුභව කරන්නේය. අංගුත්තර නිකායේ උපවාන සූත්‍රයේහි සැරියුත් හිමියන් හා උපවාන හිමියන් අතර ඇති වූ සාකච්ඡාවට විද්‍යා හා චරණ ධර්ම නිවනට කෙසේ උපකාරී වන්නේදැයි පැහැදිලි කරයි. දිනා සැරියුත් හිමියන් වෙත පැමිණි උපවාන හිමියෝ මෙසේ විමසුවහ. අවත් චාරිපුත්‍රේනි, විද්‍යාවන්ගේ සසර ගමන කෙලවර වේද? අවත්නි, විද්‍යාවෙන් සසර ගමන කෙලවර නොවේ. එසේනම් චරණයෝ සසර ගමන කෙලවර කරන්නාහුද? අවත්නි, චරණියෝ සසර ගමන කෙලවර නොකරන්නාහුය. අවත්නි, එසේනම් විජ්ජාචරණ දෙකින් සසර ගමන කෙලවර වන්නේද? අවත්නි, විජ්ජාචරණ දෙකින්ද සසර ගමන කෙලවර නොවේ. අවත්නි, එසේනම් විජ්ජාචරණ දෙකින් තොරව සසර ගමන කෙලවර වන්නේද? අවත්නි, විජ්ජාචරණ දෙකින් තොරවද සසර ගමන කෙලවර කළ නොහැකිය. කිමෙක්ද ශාරිපුත්‍රේනි, විද්‍යාවෙන් සසර ගමන කෙලවර කරන්නේදැයි ඇසූ විට එසේ නොවේ යැයි කීවෝය. චරණයන්ගෙන් සසර ගමන කෙලවර කරන්නේදැයි ඇසූ විට එයද එසේ නොවේ යැයි කීවෝය. විචාචරණ දෙකින් සසර ගමන කෙලවර කරන්නේදැයි ඇසූ විට එයටද එසේ නොවේ යැයි කීවෝය. විචාචරණ දෙකින් තොරව සසර ගමන කෙලවර කරන්නේදැයි ඇසූ විට එයටද එසේ නොවන්නේ යැයි කීවෝය. අවත්නි ශාරිපුත්‍රේනි, එසේනම් කෙසේ සසර ගමන කෙලවර වන්නේද? අවත්නි, යම් ලෙසකින් විද්‍යාවෙන් සසර ගමන කෙලවර කරන්නේ නම් ඉන් අදහස් කරන්නේ උපාදාන සහිත අයකුම සසර ගමන කෙලවර කරන බවයි. චරණයන්ගෙන් පමණක් සසර ගමන කෙලවර කරන්නේ වී නම් ඉන් අදහස් වන්නේ උපාදාන සහිත අයකුම සසර ගමන කෙලවර කරන බවයි. විචාචරණ දෙකින් සසර ගමන කෙලවර කරන්නේ නම් ඒද උපාදාන සහිත ඌවෙක්ම සසර ගමන කෙලවර කරන්නේ වෙයි. විචාචරණ දෙකින් තොරව සසර ගමන කෙලවර කරන්නේ නම් පෘථග්ජනෙක් සසර ගමන කෙලවර කරන්නේ වෙයි. පෘථග්ජනයා විජ්ජාචරණයන්ගෙන් තොර ඌයේ වෙයි. චරණ නැත්තේ යථා ස්වභාවය නොදන්නේය. චරණ ඇත්තේම යථා ස්වභාවය දන්නේය. දක්නේ යථා ස්වභාවය දන්නේ දකින්නේ සසර ගමන කෙලවර කරන්නේ වෙයි. චරණ ඇත්තේ යථා ස්වභාවය දන්නේ දැක්කේ යැයි කීවේ විපස්සනාදී ඥාන ලැබීමයි. චරණ ධර්ම පූර්ණයට ගියේ ආර්ය පුද්ගලයා බව මෙහි අදහසයි. පූර්ණේ වූ චරණය ඇත්තා ඒකාන්තයෙන් ත්‍රිවිද්‍යා අෂ්ටවිද්‍යා පසක් කොට සසර ගමන කෙලවර කරන බව ආර්ය ශ්‍රාවකයා පිළිවෙලින් හික්මිය යුතු ප්‍රතිපදාව පැහැදිලි කරන සේක සූත්‍රයෙහි මෙසේ දැක්වෙන්නේය. මහානාමය, යම්සේ බිත්තර 8ක් හෝ 10ක් හෝ 12ක් හෝ වේද, කිකිලිය විසින් ඒ බිත්තර මැනවින් රකින ලද්දේද, උණුසුම් කරන ලද්දේද, එසේ රකිනු ලැබුවත් උණුසුම් කරනු ලැබුවත් මේ කුකුළු පැටව පාණියෙන් හෝ මෝතුඩින් හෝ බිත්තර පලාගෙන පිටතට නික්මෙත්වායි කිකිලියට අදහසක් නොවන්නේය. එහෙත් ඒ කුකුළු පැටව පාණිය අගින් හෝ මෝතුඩින් හා බිත්තර පලාගෙන එළියට එන්නෝය. මහානාමය, ඒ අයුරින්ම ආර්ය ශ්‍රාවකයා යම් දිනක පටන් සිල් සපන් වේද ඉඳුරන්ගේ වැසූ දොර ඇත්තේද භෝජනයෙහි පමණ දන්නේ වේද නිදිවැරීමෙන් සිහි ඇතිව වෙසේද සප්ත ධර්මයන්ගෙන් සද්දා හිරි ඔත්තප්ප බහුසච්ච විරිය සති පඤ්ඤා යුක්ත වේද සතර ධානයන් නිදුකින් ලබන්නේ වේද මෙසේ සේක හෙවත් අරිහත්වේහි හික්මන සෝවාන ආදී මාර්ගඵලලාභීහු පුද්ගලයෝ ඥාන ප්‍රභේදයට හෙවත් විද්‍යා ඥාන අවබෝධයට සුදුසු වන්නෝය ආර්ය මාර්ගාධිගමයට සුදුසු වන්නෝය මහා නාමය උපේක්ෂා සතිපාරිසුද්ධියට හෙවත් සතරවන ධානයේට පැමිණෙන ඒ ආරි ශ්‍රාවකයා පෙර විසූ කඳ පිළිවෙල සිහි කරයි. බිත්තරය පලාගෙන එන කුකුළු පැටවාට මෙන් ඔහුගේ මේ පළමු ඥාන ප්‍රභේදය වෙයි. චුතූපපාතය ඥානය ලබයි. මේ දෙවන ඥාන ප්‍රභේදයයි. ආසවක්ඛ්‍ය ඥානය ලබයි. ආසවක්ෂය වීමෙන් අනාශ්‍රව වූ ඵල සමාධිය හා ඵල ප්‍රඥාව හෙවත් නිවන ලබයි. මහා නාමය ආර්ය ශ්‍රාවකයා සීල සම්පන්න වේද මෙය ඔහුට චරණ නම් වේ. ඉන්ද්‍රියේහි වැසූ දොර ඇති වේද මේද ඔහුට චරණ නම් වේයි. භෝජනේහි පමණ දන්නේ වේද මේද ඔහුට චරණ නම් වේයි. නිදිවැරීමෙහි යෙදුනේ වේද මේද ඔහුට චරණ නම් වේයි. සත් ධර්මයෙන් යුක්ත වේද මේද ඔහුට චරණ නම් වේයි. සතර ධානයන් ඍසිසේ නිදුකින් ලබන්නේ වේද මේද ඔහුට චරණ නම් වේයි. මහා නාමය ආර්ය ශ්‍රාවකයා පෙර විසූ සැටි සිහි කරන නුවණ ලබාද මෙය ඔහුට විචා එනම් විද්‍යා වේයි. චුතූපපාත ඥාන ලබාද මේද ඔහුට විචානම් වේයි. අනාශ්‍රව වූ ඵල ප්‍රඥාව හා ඵල සමාධිය ලබාද මේද ඔහුට විචානම් වේයි. මෙසේ විදුසරණ ගුණයෝ ශ්‍රාවකේනටද සාධාරණ වුවත් තථාගතයන් වහන්සේගේ සර්වඥතා ඥානෙහි බැසගන්නා වූ විදුසරණ ගුණයෝ ශ්‍රාවකයන් හා සමනවන්නාහ. එබැවින් විජ්ජාචරණ සම්පන්නෝ යන ගුණවාචී හැඳින්වීමක් වශයෙන් ශ්‍රාවකයනට නොයදේ. එය සම්මා සම්බුදුවරුන් උදෙසාම යෙදෙන්නේය. මෙම සේක සූත්‍රයෙන් ත්‍රිවිද්‍යා දක්වන ලද්දේ වුවද විජ්ජා විග්‍රහයේදී අම්බට්ට සූත්‍රයේ එන පරිදි අෂ්ට විද්‍යාවන් විග්‍රහ කරනු ඇත. ප්‍රතිපදාව චරණ ධර්මයන්ගෙන් ආරම්භ වන බැවින් පළමු කොට 15 චරණ ධර්ම විග්‍රහ දක්වනු ලැබේ. සීලය කතංච මහානාම අරිය ශාවකෝ සීල සම්පන්නෝ හෝති. ඉද මහානාම අරිය ශාවකෝ සීලවා හෝති පාතිමොක්ක සංවර සංවතෝ විහෙරති. ආචාර ගෝචර සම්පන්නෝ අනුමත්තේසු වජ්ජේසු බය දස්සාවි සමාදාය සික්කති සික්ඛාපදේසු. එවං කෝ මහානාම අරිය ශාවකෝ සීල සම්පන්නෝ හෝති. මහානාමය කෙසේ ආර්ය ශ්‍රාවක තෙමේ සීල සම්පන්න වේදයත් මහානාමය මේ සස්නෙහි ආර්ය ශ්‍රාවක තෙමේ සිල්වත් ඌයේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් සංවර ඌයේ ආචාර්ය ධර්මයන්ගෙන් හා ගෝචරයෙන් එනම් හැසිරිය යුතු නොහැසිරිය යුතු තැන් දැනීමෙන් යුක්ත ඌයේ ශික්ෂාපද සමාදන්ව ගත්හේ අනුමාත්‍ර වූ වරදෙහි බිය දකිමින් ශික්ෂාපද ආරක්ෂා කිරීමෙහි හික්මෙන්නේය. මහානාමය ආර්ය ශ්‍රාවකයාගේ සිල් සපන්වීම මෙසේ වේ. මෙහි ප්‍රාතිමෝක්ෂ සංවර සීලය යනු ශික්ෂාපද 227කින් සමන්විත උපසම්පදා සීලයයි. තථාගතයන් වහන්සේ විසින් සංඝයාගේ යහපත පිණිස, පහසුව පිණිස, දුසීල් පුද්ගලයනට නිග්‍රහ පිණිස, පේශල භික්ෂූනට සුවසේ විසීම පිණිස, මෙලොව ආශ්‍රවයන්ගේ ප්‍රහාණය පිණිස, පරලොව ආශ්‍රවයන්ගේ ප්‍රහාණය පිණිස, මෙලොව විරුද්ධත්වයෙන් වැළැක්වීම පිණිස, පරලොව විරුද්ධත්වයෙන් වැළැක්වීම පිණිස, මෙලොව දෝෂයන්ගේ සංවරය පිණිස, පරලොව දෝෂයන්ගේ සංවරය පිණිස, මෙලොව බිය වැළකීම පිණිස, පරලොව බිය වැළකීම පිණිස, මෙලොව අකුසලයන්ගේ වැළකීම පිණිස, පරලොව අකුසලයන්ගේ වැළකීම පිණිස, ගිහියනට අනුකම්පා පිණිස, පව් අදහස් ඇත්තන් වළකනු පිණිස, නොපැහැදුණුවන්ගේ පැහැදීම පිණිස, පැහැදුණුවන්ගේ පැහැදීම වැඩි දියුණු වනු පිණිස, සත්ධර්මයේ දිගුකල් පැවැත්ම පිණිස හා විනයට හෙවත් හික්මීමට අනුග්‍රහ පිණිස මෙම ශික්ෂාපද පනවන ලද බව දේශනා කොට ඇත. ශික්ෂාපද පැනවීමේ මෙම හේතු දන්නා තැනැත්තා තථාගතයන් වහන්සේ කෙරෙහි ගෞරවයෙන් යුක්ත වනුයේ අල්පමාත්‍ර ඌ වරදෙහි බිය දකින්නේය. ශික්ෂාපද දැඩිව ගන්නේය. බුදුරදහු මා විසින් සව්වනට ශික්ෂාපද පනවන ලද්දේද මාගේ සව්වෝ දිවි හිමියෙනිදු ඒ ශික්ෂාපද නොඉක්මවන්නෝ යැයි පහාරාද සූත්‍රයේ වදාළ හෙයිනි. ප්‍රාතිමෝක්ෂ සීලයෙන් සිල්වත් වූ ආර ශ්‍රාවකයා ආචාර ගෝචර දෙකෙන් යුක්ත වන්නේ කෙසේ දැයි අංගුත්තර නිකායේ උපාලි සූත්‍රයෙහි මෙසේ එන්නේය. මේ සස්නෙහි පැවිදි වූ භික්‍ෂුව ශික්ෂාපද සමාදන්ව දිවි පවත්වනුයේ ප්‍රාණඝාතයෙන් වළකින්නේය. ආයුධ බහා තබා, පොළුමුගුරු තබා, ප්‍රාණඝාතයෙහි ලැජ්ජා ඇතිව සියලු සතුන් කෙරෙහි දයාවෙන් යුක්ත වන්නේය. නොදුන්දෑ ගැනීමෙන් වළකිනුයේ දුන්දයක්ම ගන්නේය. සොරසිත් නැතිව පිරිසිදු ජීවිත ඇතිව වසන්නේය. මෛත්‍රීෝන්‍ය සහිත වූ අබ්‍රහ්මචරියාව අතහැර බ්‍රහ්මචාරී වූයේ මෙවුන්දන් සේවනයෙන් වළකින්නේය. බොරුකීම අතහැර බොරුකීමෙන් වැළකීයේ සත්‍ය කියන්නේය. ඇදහිය යුත්තක්ම කියන්නේය. කේලාම් කීම අතහැර කේලාම් කීමෙන් වැළකීයේ ඔවුනොවුන් බිඳවීමේ අදහසින් අතනින් අසා මෙතනද, මෙතනින් අසා අතනද නොකියන්නේය. අසමගි වූවන්ගේ සමගිය පිණිස කටයුතු කරන්නේය. එසේ සමගි කොට සතුටු වන්නේය. නපුරු පරුෂ වචන අතහරින්නේ පරුෂ වචනයෙන් වළකින්නේය. නිදොස් කනට සුව දෙන, ප්‍රිය ඇති කරන, සිත් අලවන, බොහෝ දෙනාට හිත වූ, මනාප වූ වචන කියන්නේය. සම්ප්‍රප්පලාප එනම් හිස් වචන හැරදමා සම්ප්‍රප්පලාපයෙන් වැළකීයේ සුදුසු කාලයේහි සත්‍යම කියන්නේය. දෙලොව යහපත සලසන වචනම කියන්නේය. ලෝතුරා දහමම පවසන්නේ සංවරය පිණිස, අකුසල ප්‍රහාණය පිණිසම කියන්නේය. රුක්ෂලතාදිය හා පැලවෙන බීජාදිය කපා කොටා විනාශ නොකරන්නේය. රාත්‍රී භෝජනයෙන් වැළකියේ, විකාල භෝජනයෙන් වැළකියේ, එක් වේලක් වළඳන්නේය. නැටුම් ගැයුම් උසුළු විසුළු වලින් වැළකියේ වෙයි. මල්ගඳ විලවුන් හා සිරුර සැරසීම් ආදියෙන් වැළකීයේ වෙයි. රන් රිදී අමුධාන්‍ය, අමුමස්, ස්ත්‍රීන්, කුමාරිකාවන්, දාසදාසීන්, කෙත්වතු, තිරිසන් සතුන් පිළිගැනීමෙන් වැළකීයේය. අනුන්ගේ පණිවිඩ එහා මෙහා ගෙන යෑමෙන් වළකින්නේය. වංචා සහගත කිරුම් මැනුම් ආදී වශයෙන් කරන වෙළඳාමින් වළකින්නේය. අල්ලස්ගෙන හිමියන් අහිමියන් කිරීම් වැනි වංචා නොකරන්නේය. මම් පැහැරීම්, ගම් පැහැරීම්, සාහසික ක්‍රියා යන මේවායෙන් වළකින්නේය. කය පරිහරණය සඳහා චීවරත්, කුස පරිහරණය සඳහා ආහාරත් ලබා සතුටු වෙයි. යම් තැනකට යන්නේ පියාපත් බර ඇති පක්ෂියෙකු ලෙසින් තුන් සිවුරු හා පාත්‍රය පමණක් රැගෙන යන්නේය. ඒ භික්ෂුව මෙසේ ආර්ය ශීලස්කන්ධයෙන් යුක්ත වූයේ ආධ්‍යාත්මෙහි අනවජ්‍ය සුඛය නම් වූ නිවරදි භවේ සුවය විඳින්නේය. මෙසේ ආර්ය ශීලස්කන්ධයෙන් යුක්ත වූ ඒ ආර්ය ශ්‍රාවක තෙමේ නිවන දෙසටම ගමන් කරන හේයින් එම ශීලය ඔහුට චරණ ධර්මයක් වෙයි. ආර්ය වූ ගිහි ශ්‍රාවක තෙමේද අරියකාන්ත නොකිලිටි නොබිදුන පන්සිල් දිවිහිමියෙන් රකිනුයේ පොහෝ දිනයන්හි උපෝසත සමාදානයෙන් නිර්වාණය දෙසට ගමන් කරවන බැවින් ඔහුට එය චරණ ධර්ම නම් වේ. ඉඳුරන්හි වැසූ දොර ඇති බව. කතංච මහානාම අරිය ශාවකෝ ඉන්ද්‍රියේසු ගුත්තද්වාරෝ හෝති. ඉද මහානාම අරිය ශාවකෝ චක්කුණා රූපං දිස්වා න නිමික්ක නිමිත්තග්ගාහි හෝති. නානු ව්‍යංජනග්ගාහි යත්වාදිකරණ මේතං චක්ඛු ඉන්ද්‍රියං අසංගුතං විහෙරන්තං අභිජ්ජාදෝ මනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස වෙයුං තස්ස සංවරාය පටිපච්චති. මහානාමය, කෙසේ ආර්ය ශ්‍රාවකයා ඉඳුරන්ගේ පිය වූ දොර ඇත්තේ වේදයත්, මහානාමය, මේ සස්නෙහි භික්ෂුව ඇසින් රූප දැක ලස්සන හැඩහුරුව ස්ත්‍රී පුරුෂ වශයෙන් නිමිති නොගන්නේ, ඇස්කන් නාසාදී වශයෙන් අනුව්‍යංජන නොගන්නේ වෙයි. යම් හේකින් අසංවර වූ ඇස් ඇතිව වාසය කරන්නාහුට දැඩි ලෝභය හෝ දොම්නස වැනි ලාමක අකුසල ධර්මයෝ නැග එද්ද, එසේ නොවීම පිණිස ඇස සංවර කරන්නේය. කන නාසය දිව ශරීරය මනස යන සසු ඉන්ද්‍රියයන් සඳහාද මෙසේම දත යුතුය. චක්ෂුරාදී ඉන්ද්‍රියයන්ගෙන් ගන්නා රාගාදී අරමුණු නිමිති වශයෙන් අනුව්‍යංජන වශයෙන්ගෙන විඳින ආස්වාදයේ ආදීනවත් ආර් ශ්‍රාවකයා එම ආයතනයන්හි සංවරවන ආකාරයත් බුදුරජාණන් වහන්සේ ආදිත්ත පරියාය සූත්‍රයේ මෙසේ දේශනා කොට වදාළහ. මහණෙනි, ගිනිතල් සහිතව රත් වූ යකඩ කැබැල්ලකින් ඇස පිරිමැදීම, ඇසින් රූප දැක ඒවායේ නිමිතිගෙන තෘෂ්ණා වශයෙන් ඇලීමට වඩා යහපත් වන්නේය. එය මෙලොවට පමණක් සීමා වන බැවිනි. ඇලීම් වශයෙන් ඇති කරගන්නා කර්ම විඥානයේ සහිතව කලුරිය කිරීමෙන් පසුද තිරිසන් යෝනියට හෝ නිරයට හෝ පැමිණෙන්නේය. මහණෙනි, මේ දෝෂය දැක මම මෙසේ කියමි. ඇවිලගත් හාත්පසම දිලිසෙන ගිනිදැල් සහිත යහුලකින් කන පිරිමැදීම මැනවි. සෙස්ස ඉහත සඳහන් පරිදිය. ඇවිලගත් හාත්පසම දිලෙන ගිනිදැල් සහිත තියුණු නියනකින් නහය කපා දමන්නේ මැනවි. ඇවිලගත් පිහියකින් දිව කපන් ලද්දේ මැනවි. ඇවිලගත් කඩුවෙන් සිරුර සැසගන්නේ මැනවි. මහණෙනි, නින්දට වැටීම මැනවි. නිදිගත්හුගේ ජීවිතය වඳ වෙයි, මුලාවට වැටේ. එහෙත් යම් සිතුවිල්ලකින් මව මැරීම් ආදී ආනන්තරිය කර්ම කෙරේද එබඳු සිතුවිලි නොසිතන්නේය. මනෝවිඤ්ඤාණයෙන් ගන්නා ධම්මාලම්බනයන්ගේ ආදීනවය නපුරු බව ඉන්හැඟවේ. මහණෙනි, එහිලා ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා මෙසේ සිතන්නේය. ගිනිතල සහිත රත් වූ යකඩ කැබැල්ලකින් ඇස පිරිමැදීම තිබේවා. ඒකාන්තයෙන් මම මෙසේ ඇස අනිත්‍යය, රූප අනිත්‍යය, චක්කු විඤ්ඤාණය අනිත්‍යය, චක්කු සම්පස්සය අනිත්‍යය, චක්කු සම්පස්සේ නිසා ඇතිවන වේදනාව අනිත්‍යයයි සිතමි. කනට ශබ්ද සෝත විඤ්ඤාණය, නාසයට ගන්ධ ගාන විඤ්ඤාණය, දිවට රස ජීවහා විඤ්ඤාණය, කයට පොට්ටබ්බ කාය විඤ්ඤාණ, මනසට ධම්ම මනෝ විඤ්ඤාණ යන කරුණු පිළිබඳ ඉහත සඳහන් පරිදි සලකන්නේය. මෙසේ ඒ ආර්ය ශ්‍රාවකයා ආධ්‍යාත්මික වූ චක්කු සෝතාදී ආයතනයන් කෙරෙහිත්, රූප ශබ්දාදී බාහිර ආයතනයන් කෙරෙහිත්, එම විඤ්ඤාණයන් ස්පර්ශයෙන් හා වේදනාවන් කෙරෙහිත් කලකිරෙන්නේය. කලකිරීමෙන් නොඇල්ම ඇතිවේ. නොඇල්ම නිසා තෘෂ්ණාවෙන් මිදෙයි. මිදුණු කල්හි මිදුනේ යැයි දැනීම වෙයි. ඒ දැනීම ඔහුගේ සසරින් මිදීම වන්නේය. චක්ෂුරාදී ඉඳුරන්ගේ අසංවරය නිසා ඇතිවන විපතත්, ඒවායේ සංවරය නිසා ඇතිවන සැපතත් වදාළ බුදුරජාණන් වහන්සේ කුම්මෝපම සූත්‍රයේ ඉඳුරන්හි වැසූ දොර ඇතිව සිටීම පිණිස උපමාවක් පහදා මෙසේද අවවාද දී වදාළහ. මහණෙනි, පෙර ඌයේ කියමි. එක්තරා ඉදිබුවෙක් සවස් වෙලෙහි ගං ඉවුරක් අසබඩ ගොදුරු සොයමින් සිටියේය. එක්තරා සිවලෙක්ද ඒ ගං ඉවුර අසබඩම ගොදුරු සොයමින් සිටියේය. ඉදිබුවා සිවලා දුර සිටම දුටුවේය. ඉදිබුවා සිය සතර පාදත් හිසත් උගේ කබල ඇතුළට ගෙන නිහඬ විය. සිවලාද ඉදිබුවා දුරදීම දුටුවේය. ඉදිබුවා යම් අවයවයක් එළියට දමන්නේද ඒ අවයවය දැහැ ගැනීම පිණිස සිවලා එතනටම වී සිටියද, ඉදිබුවා එකද අවයවයක්වත් පිටතට නොදැමූ හේයින් සිවලා ඉඩකඩ නොලැබ ඉදිබුවාගෙන් ඉවත්ව ගියේය. මහණෙනි, එසේයින්ම පවිටු මරු, මම ඇසින් හෝ ඉඩක් ලබන්නෙමි, කනින් හෝ නාසයෙන් හෝ දිවෙන් හෝ ශරීරයෙන් හෝ සිතින් හෝ ඉඩක් ලබන්නෙමි, ඔබලා වෙත එළඹ සිටින්නේ වෙයි. මහණෙනි, එහෙයින් ඔබ ඉඳුරන්ගේ පියූ දොර ඇති වූ වසව්, ඔබ ඉඳුරන්ගේ වැසූ දොර ඇතිව වසන්නාහූ නම් පවිටුමරු ඉඩක් නොලබන්නේයේ. ඉදිබුවා කෙරෙන් සිවලා පැරදි ගියාසේ ඔබ කෙරෙත් ඉවත්ව යන්නේය. මෙසේ ඉඳුරන්ගේ වැසූ දොර ඇති බව දුකින් මිදීමට හේතු වන බැවින් ආර්ය ශ්‍රාවකයා හට එය චරණ ධර්මයක් වන්නේය. භෝජනේහි පමණ දැනීම. කතංච මහානාම අරිය ශාවකෝ භෝජනේ මත්තඤ්ඤු හෝති. ඉද මහානාම අරිය ශාවකෝ පටිසංකායෝ නිසෝ ආහාරං ආහාරේති. නේව දවාය න මදාය න මණ්ඩනාය න විභූසනාය විහිංසූපරතියා බ්‍රහ්මචර්යානුග්ගහාය ඉති පුරාණංච වේදනං පටිහංකාමි. නවංච වේදනං න උප්පාදෙස්සාමි. යාත්‍රාච මේ භවිස්සති අනවජ්ජතාච පාසු විහාරෝ චාති. ඒවංකෝ මහානාම අරියසාාවකෝ භෝජනයේ මත්තඥු හෝති. මහානාම, කෙසේ නම් ආර්ය ශ්‍රාවකයා භෝජනයෙහි පමණ දන්නේද යත් මේ සස්නෙහි ආර්ය ශ්‍රාවක තෙමේ නුවණින් සලකා ප්‍රත්‍යවේක්ෂා කරමින් ආහාර අනුභව කරයි. මේ ආහාරය අනුභව කරන්නේ ක්‍රීඩා පිණිස නොවේ, මද වැඩීම පිණිස නොවේ, කය මස්පිඩු වර්ධනය කිරීම වශයෙන් කය සැරසීමටවත් කයේ අඩුතැන් පිරවීමටවත් නොවේ. මේ කය පැවැත්වීම පිණිසත්, යැපීම පිණිසත්, වෙහෙස සංසිඳීම පිණිසත්, බමසර රැකීමට උපකාර පිණිසත්ය. පැවති බඩගිනි වේදනා දුරු කරන්නෙමි. පමණ නොදෙන ආහාර ගැනීමෙන් වන්නා වූ නොයෙක් පීඩා නොඋපදවන්නෙමි. නිවරදි බව නිසා ඇතිවන්නා වූ පහසු පැවැත්මෙන් යුතුව ජීවිත පැවැත්ම පිණිසත් මෙසේ ආර්ය ශ්‍රාවකයාගේ භෝජනයෙහි පමණ දැනීම වෙයි. ඒ මහා කාරුණික භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වරෙක භික්ෂූන් අමතා, මහණෙනි, මම පෙරවරුවෙහි ඒකාසන භෝජනය වළඳමි. ඒකාසන භෝජනය වළඳන මම අල්ප ආබාධ ඇති බවද, නිදුක් බවද, ශරීරයේ සැහැල්ලු පැවැත්මද, කාය බලයද, සුඛ විහරණයද දනිමි. මහණෙනි, ඔබ ඒකාසන භෝජනය පෙරවරුවෙහි වළඳව්. එසේ ඒකාසන භෝජනය වළඳන ඔබ මාමෙන් අල්ප ආබාධ බව ආදී අනුසස් දැන ගන්නාහූ යැයි බද්දාලී සූත්‍රයෙහි විකාල භෝජනයෙන් වැළකීමේ සිල්පදය පනවා වදාළේ පමණ දැන ආහාර ගැනීමේ අනුසස් තථාගත නුවණින් දත් බැවිනි. සංයුක්ත නිකායේ දෝනපාක සූත්‍රයෙහි පමණ දැන ආහාර අනුභවය පිළිබඳ කොසල් රජුට දුන් අවවාදය ඉතා වැදගත්ය. දිනක් කොසල් රජු නැලි සතරක බත් දෝන පාකය අනුභව කොට දවාලෙහි තමන් වහන්සේ දැකීමට පැමිණ ඉතා අපහසුවෙන් සිටින දුටු බුදුරජාණන් වහන්සේ මනුජස්ස සදා සතීමතෝ මත්තං ජානතෝ ලද්ද භෝජනේ තනු තස්ස භවන්ති වේදනා සනිකං ජීරති ආයු පාලයන්ති. හැම කල්හි සිහි ඇති ලද භෝජනයෙහි පමණ දන්නා මිනිසාගේ දුක් වේදනාවෝ තුනී වෙති. වැළඳූ ආහාරය සෙමින් දිරයි, ආයුෂ රක්නේය යන අරුත් ඇති ගාථාව වදාළහ. මේ ගාථාව ඇසූ රජු තමා පිටුපසින් සිටි සුදස්සන නම් ඇමතියා අමතා දරුව බුදුරජාණන් වහන්සේ ළඟට ගොස් ඒ ගාථාව ඉගෙන මා අනුභව කරන විට කියව, මම තට දිනපතා කහවනු සීයක් දෙමි කීය. ඇමතියාද ඒ කී පරිදිම කළේය. පිළිවෙලින් ආහාර අඩු කළ කොසල් රජු නැලි සතරක බත එක නැලියේ බත දක්වා අඩුකොට සැහැල්ලු සිරුරින් යුක්ත වූයේ අතින් සිය ශරීර අවයවයන් පිරිමදිමින් ඒ භාග්‍යවතුන් වහන්සේ මෙලව අභිවෘද්ධියෙන්ද පරලොව අභිවෘද්ධියෙන්ද යන උභයාර්ථයෙන්ම මට අනුකම්පා කළේ සේක්‍යයි ප්‍රීතිය පළ කළේය. පමණ දැන ආහාර ගැනීම අප්‍රමාද විහරණයෙන් යුතුව නිවන් කරා යොමු කිරීමට ඒකාන්තයෙන්ම හේතුවන බැවින් ආර්ය ශ්‍රාවකයා හට භෝජනයෙහි පමණ දැනීම චරණ ධර්මයක් වන්නේය. ජාගර යානු යෝගය නිදිවරා සිහිනුවනින් යුතුව සිටීම. කතංච මහානාම අරියසාවකෝ ජාගරියං අනුයුත්තෝ හෝති. ඉද මහානාම අරියසාවකෝ දිවසං චංකමේන නිසජ්ජාය ආවරණීයේහි ධම්මේහි චිත්තං පරිසෝදේති. රත්තියා පටමං යාමං චංකමේන නිසජ්ජාය ආවරණීයේහි ධම්මේහි චිත්තං පරිසෝදේති. රත්තියා මජ්ජිමං යාමං දක්ඛිනේන පස්සේහි සීහසෙය්‍යං කප්පේති. පාදේ පාදං අච්ඡාදාය සතෝ සම්පජානෝ උට්ඨාන සංඤං මනසිකරිත්වා රත්තියා පච්චිමං යාමං පච්චුට්ඨාය චංකමේන නිසජ්ජාය ආවරණීයේහි ධම්මේහි චිත්තං පරිසෝදේති. ඒවං කෝ මහානාම අරිය ශාවකෝ ජාගරියං අනුයුත්තෝ හෝති. මහානාමය, කෙසේනම් ආර්ය ශ්‍රාවකයා නිදිවැරීමෙහි යෙදුනේ වෙද්දයත් මේ සසුනේහි ආර්ය ශ්‍රාවකයා දිවා කාලයේහි කාමච්ඡන්දාදී නීවරණ ධර්මයන්ගෙන් සිත කෙලසීමට ඉඩ නොදී ආවරණය කෙරෙමින් සක්මණින් හා හිඳීමෙන් භාවනා රම්මණයන්හි පිහිටුවා සිත පිරිසිදු කෙරෙයි. රාත්‍රී මධ්‍යම යාමේහි දකුණු පාදේහි වම්පය මදක් ඇද තබා උට්ඨාන සංඥාවෙන් එනම් අවදි වීමේ සිහි ඇතිව දකුණු ඇලයෙන් සිංහසෙය්‍යාව කෙරෙයි. රාත්‍රී පැසීම් යාමේදීද අවදිව සක්මණින් යුතුව හා හිඳීමෙන් යුතුව නීවරණ ධර්මයන්ගෙන් සිත පිරිසිදු කෙරෙයි. මෙසේ ආර්ය ශ්‍රාවකයා ජාගරියානු යෝගයෙහිදී වාසය කරයි. එක් අවදියක බුදුරජාණන් වහන්සේ බග්ග ජනපදයෙහි සුන්සුමාරනම් පර්වතය අසල බේසකලා වනයෙහි වාසය කරන සේක. එකල්හි මුගලන් හිමියෝ මගධ ජනපදයෙහි කල්ලවාලමුත්ත නම් ගමෙහි වාසය කෙරෙති. මුගලන් හිමියන් ගමෙහි නිදිබරව ඉන්නා හැටි බුදුහිමියෝ දිවසින් දුටුවහ. මොහොතකින් මුගලන් හිමියන් ඉදිරියෙහි පෙනී සිටි බුදුරජාණන් වහන්සේ මුගලන් හිමියන්ට මෙසේ වදාළහ. මුගලන්, ඔබ නිදිබරින් පෙළෙනවා නොවේද? නිදිබරින් පෙළෙන ඔබ යම් අරමුණක සිටියද මෙසේ නිදිබර වන්නේ නම් ඒ අරමුණ මෙනෙහි නොකරන්න, ඒ සංඥාව මෙනෙහි නොකරන්න. එවිට තීන මිද්දය පහවන්නේය. එසේ තීන මිද්දය ප්‍රහීන නොවේ නම් ඇසූ පරිදි ඉගෙනගත් පරිදි ධර්මය මෙනෙහි කරන්න. එසේත් නිදිබර ප්‍රහීන නොවේ නම් ඇසූ ප්‍රගුණ කළ ධර්මය ශබ්ද නගා සජ්ජායනය කරන්න. එසේත් නිදිබර බව ප්‍රහීන නොවේ නම් දෙපා සහ කන් සිදුරු අත්ලෙන් පිරිමදින්න. එසේත් නිදිබර බව ප්‍රහීන නොවේ නම් අසුනින් නැගී සිට දියෙන් දෙනෙත් පිසදමා අනුදිශා අනුදිශා විමසන්න. අහසි නැකත් තාරකා ආදිය බලන්න. එසේත් නිදිබර ප්‍රහීන නොවේ නම් ආලෝක සංඥාව මෙනෙහි කරන්න. දිවා සංඥාව අදිටන් කරන්න. දහවල යම් පරිදිද රාත්‍රිය එපරිදිය, රාත්‍රිය යම් පරිදිද දහවලද එපරිදිමය. මෙසේ රෑදවල් එකලෙස අදිටන් කළ ආලෝක සංඥාවෙන් යුක්තව විවෘත මනසින් කෙලෙසුන්ගෙන් නොවෙලුණු දිවස සඳහා යොමු කළ ආලෝක සහිත සිත වඩන්න. එසේත් නිදිබර ප්‍රහීන නොවේ නම් පෙර පසු හැඟුම් ඇතිව පූර්වේ නිවාසේහි හා චුතූපපාතේහි සංඥා ඇතිව ආධ්‍යාත්මික චක්ෂුරාදී ඉන්ද්‍රයන් කෙරෙහි පිහිටා නොවිවසුරුණු සිතින් සක්මන් කිරීම අදිටන් කරන්න. එසේත් හික්මෙන ඔබේ නිදිබර බව ප්‍රහීන නොවේ නම් මොග්ගල්ලාන දකුණු පයෙහි වම්පය මදක් මෑත් කොට තබා සිහියෙන් නුවණින් යුතුව අවදි වන කාලයේ මෙනෙහි කොට දකුණැලයෙන් සිංහසෙයියාවෙන් සැතපෙන්න සිව්සස් අවබෝධයෙන් ප්‍රබුද්ධ වූ ඔබ වහා නැගිටිය යුතුය. නිදි සුවේහි හා සුවස්පර්ශයෙහි අනුයුක්ත නොවෙමි හික්මිය යුතුය. පචලායන සූත්‍රයෙහි එන මේ උපක්‍රම හත ජාගරියානුයෝගය තහවුරු කරන උපදේශයෝයි. නිදිවැරීම යනු නොනිදා සිටීම නොව නින්ද අඩුකොට සිහියෙන් නුවණින් යුක්තව කල්හැරීම බව මෙබඳු සූත්‍රයන්ගෙන් සනාත වේ. උත්තහත නිසීදත කෝ අත්තෝ සුපිනේන වෝ ආතුරංහි කානිද්දා සල්ල විද්ධාන රුප්පතං උත්තාහං නිසීදත දල්හං සික්කත සන්තියා මාවෝ පමත්ත විඤ්ඤාය මච්චු රාජා අමෝස ඉත්ත වාසනුගේ. අලෙස බැවින් නැගී සිටියු කර්මස්ථානාභිමුඛ සිත් ඇතිව පළඟක් බැඳගෙන හිඳිව් තොපට නින්දෙන් කවර අර්ථයක්ද රාගාදී හුලින් විදින ලදුව පෙළෙන ආතුරේනට කවර නින්දක්ද. නැගී සිටියු හිඳගනිව් නිර්වාණ ශාන්තිය පිණිස දැඩිබ හික්මෙව් ඔබගේ පමාව දැන මාරතෙමේ ඔබ මුලාකොට වසඟයට නොගනීවායිද වදාළ හෙයින් ජාගරියානුයෝගය ආර්ය ශ්‍රාවකයා ඒකාන්තයෙන් නිවන කරා පමුණුවන බැවින් ඔහු හට එය චරණ ධර්මයක් වන්නේය. ශ්‍රද්ධාව යමෙක් සත්‍යයයි විශ්වාස කිරීම හෙවත් ඇදහීම ශ්‍රද්ධාව නමි. එය සත්‍යානුරක්ෂණය හා සත්‍යානුබෝධය වශයෙන් දෙආකාරය. චංකී සූත්‍රයේ මේ පිළිබඳව මෙසේ විග්‍රහ වෙයි. භාරද්වාජය මේ ආත්මයේදීම සත්‍ය අසත්‍ය වශයෙන් විපාක ඇති ධර්මයෝ පස් දෙනකි. ශ්‍රද්ධා, රුචි, අනුශ්‍රවය එනම් පරම්පරාවෙන් හෝ පුතපතින් දැනීම, ආකාර පරිවිතර්කය එනම් තර්ක කොට පිළිගැනීම හා දිට්ටි නිජ්ජානක්කන්තිය සිතින් විමසා දෘෂ්ටියට බැස ගැනීම යනු ඒ පංච ධර්මයෝයි. යමක් හොඳින් ඇදහුවත් එය හිස් විය හැකිය, තුච්ච විය හැකිය, බොරුවක් විය හැකිය, නොඇදහූවේ හෙවත් විශ්වාස නොකළේ වුවද එය ඌවක් විය හැකිය, ඇත්තක් විය හැකිය, නොවෙනස් විය හැකිය. යමක් හොඳින් රුචි වූයේ නමුත්, යමක් හොඳින් අසන ලද නමුත්, යමක් තර්කයෙන් ගන්නා ලද නමුත්, යමක් හොඳ හැටි සිතින් විමසූයේ නමුත්, ඒ හේතුවෙන් සත්‍ය රක්නා ඥානවන්තයා මෙයම ඇත්තය, අන්සියල්ල අසත්‍යයි ඒකාන්ත නිගමනයට නොපැමිණේ යැයි භාරද්වාජ ගෝත්‍ර ඇති කාපටික බමුණු හට වදාළෝය. ස්වාමීනි, එසේනම් කෙසේ සත්‍ය රකින්නේ වේද? යමෙක් මාගේ විශ්වාසය මෙසේ යැයි සැදැහැ ඇති වේද? මෙය සත්‍ය රැකීම වෙයි. ඔහු මෙයම සත්‍යය, අන් සියල්ල අසත්‍යයයි නොකියන්නේය. එහෙත් සත්‍යානුබෝධ නොවේ. සෙසු සිව් ධර්මයන්ගේද සත්‍ය රැකීම මේ අයුරින්ම දත යුතුය. ස්වාමීනි, එසේනම් සත්‍යානුබෝධය කෙසේ වන්නේද? භාරද්වාජය, ගමක් හෝ නියම් ගමක් හෝ ඇසුරු කරමින් වෙසෙන මේ සසුනෙහි භික්ෂුවක් කරා යම් ගෘහපතියෙක් හෝ ගෘහපති පුත්‍රයෙක් ලෝභ දෝස මෝහ යන තෙකරුණින් ඒ භික්ෂුව විමසන්නේය. ඒ කෙසේද යත් ලෝභ දෝස මෝහයන්ගෙන් යට වූ සිත් ඇති මේ මහන එය නොදැනීමෙන්, එනම් ලෝභ දෝස මෝහ පහ වූ බව දනිමී කියාද, යම් කරුණක් අනුනට අහිත පිණිස දුක් පිණිස හේතුවේ නම් අනුන් ඒ කරුණෙහි සමාදන් කරවන ලෝභ දෝස මෝහ ධර්මයෝ මේ මහණහට ඇද්ද කියායි. එසේ විමසන්නා වූ ඔහුට අනුන්හට අහිත පිණිස දුක් පිණිස හේතුවන කරුණෙහි අනුන් සමාදම් කරවීමට හේතු වූ ලෝභ දෝස මෝහ ධර්මයන් ඒ භික්ෂුව කෙරෙහි නොදකි. ඒ භික්ෂුවගේ කාය සමාචාරයනුත් වාග් සමාචාරයනුත් ලෝභ දෝස මෝහයන්ගෙන් තොර වූ ලෙස දකි. ඒ භික්ෂුව දේශනා කරන්නා වූ ධර්මය ගම්භීරය, ශාන්තය, ප්‍රණීතය, පණ්ඩිතයන් විසින් දත යුත්තේය. ලෝපාදීන්ගෙන් ගහන සිත් ඇත්තහුට පහසුවෙන් අවබෝධ කළ නොහැකියයි දැනගන්නේය. එසේ නුවණින් දැන ඒ භික්ෂුව කෙරෙහි සැදැහැ පිහිටුවයි. පිහිටි සැදැහැ ඇත්තේ එළඹෙයි. එළඹෙනුයේ ඇසුරු කරයි. ඇසුරු කරනුයේ කන් යොමු කරයි. යොමු කළ කන් ඇතියේ දහම් අසයි. අසා දරයි. ඒ ධර්මෙහි අරුත් විමසයි. අරුත් විමසන්නහුට දහම් වැටහීම වෙයි. වැටහීම ඇතිකල්හි පැහැදීමේ කැමැත්ත ඇතිවෙයි. පිළිපැදුණු කැමැත්තේ වෑයම් කරයි. වෑයම් කොට අනිත්‍යාදී වශයෙන් සලකයි. එසේ සලකා කෙලෙස් තැවීමට වෙරවඩයි. නිවනට මෙහෙයූ සිත් ඇත්තේ නිවන් ප්‍රත්‍යක්ෂ කරයි. මෙතකින් සත්‍යානුබෝධ වේ. ඒකාන්තේම සත්‍යයි අවබෝධයෙන් යුතුව තීරණය කරයි. එබැවින් නිවනට මෙහෙයූ සිත් ඇත්තාහට තථාගතයන් වහන්සේ ශ්‍රද්ධාව කෙසේ පිහිටිය යුතුදැයි මෙසේ දක්වා ඇත. ඉද මහානාම අරිය ශාවකෝ සද්දෝ හෝති සද්දහති තථාගතස්ස බෝධින් ඉතිපිසෝ භගවා අරහං භගවාති. මේ මේ කරුණින් යුත් බැවින් භාග්‍යවතුන් වහන්සේ අරහත්ය. මේ මේ කරුණින් යුත් බැවින් සම්මා සම්බුද්ධය. මේ මේ කරුණින් යුත් බැවින් භාග්‍යවත්ය කියා බුදුරදුන්ගේ සම්බෝධිය විශ්වාස කරයි. එය දුක නැති කිරීමට මඟ යැයි පිළිගනි. මහා කරුණා ඇති තථාගත සම්මා සම්බුදුවරයන් ලොව පහළ වෙනුයේ සත්වයාගේ ජාති ජරා ආදී සසර දුකින් මුදවාලනු පිණිසමය. දුකින් මිදීමට අවශ්‍ය වනුයේ දුක පිළිබඳ වැටහීම ඇත්තහුට පමණි. දුකින් මිදුණු කැමැත්තෝ ඊට මං සොයති. ඒ මග පළකර සම්මා සම්බුදුරජු පහළ විය. ඒ බුදුරදුන් විසින් අවිච්ඡා පච්චයා සංඛාරාදී වශයෙන් දුක් රසත් ඒ හට ගැනීමට හේතුවත් වදාරන ලදී. එහි ජාතූපනිසං දුක්ඛං දුක්ඛූපනිසං සද්දා දුක ජාතිය ප්‍රත්‍ය කොට ඇත්තේය. ශ්‍රද්ධාව දුක ප්‍රත්‍ය කොට ඇත්තේයයි අභිසමය සංයුත්තේහි උපනිස සූත්‍රේහි වදාළහ. බුදුරදුන් පිරිනිවියද ඒ බුදුරදුන් දෙසූ ධර්මය ජීවමානය. යෝ ධම්මං පස්සති සෝමං පස්සති. ඒ ධර්මය දකින්නා මා දකින්නේ යැයි වදාළ බැවින් චංකී සූත්‍රෙහි කී පරිදි ධර්මය දැන බුදුරදුන් කෙරෙහි සැදැහැ ඇති කරගත යුතුය. ඒ කාන්තයෙන් එසේ ඇති කරගන්නා වූ සැදැහැව නිවන් පිණිස හේතුවන බැවින් ඒ ශ්‍රද්ධාව ආර්ය ශ්‍රාවකයා හට චරණ ධර්මයක් වන්නේය. පව පිළිකුල් කරන බව හිරි. ඉද මහානාම අරිය ශාවකෝ හිරිමා හෝති හිරීයති කාය දුච්චරිතේන වචී දුච්චරිතේන මනෝ දුච්චරිතේන හිරීයති පාපකානං අකුසලානං ධම්මානං සමාපත්තියා. මහානාමය මෙසස්නෙහි ආර්ය ශ්‍රාවකයා පාපේහි ලැජ්ජා ඇත්තේ වෙයි. කාය දුෂ්චරිතේහි ලැජ්ජා වෙයි. වචී දුෂ්චරිතේහි ලැජ්ජා වෙයි. මනෝ දුෂ්චරිතේහි ලැජ්ජා වෙයි. ලාමක අකුසල ක්‍රියාවන් සිදු කිරීමෙහි ලැජ්ජා වන්නේය. පවට බිය ඇති බව ඔත්තප්ප. ඉද මහානාම අරිය ශාවකෝ ඔත්තප්පී හෝති ඔත්තප්පති කාය දුච්චරිතේන වචී දුච්චරිතේන මනෝ දුච්චරිතේන ඔත්තප්පති පාපකානං ධම්මානං සමාපත්තියා. මහානාමය, මේ සස්නෙහි ආර්ය ශ්‍රාවකයා පාපයෙහි බිය ඇත්තේ වෙයි. කාය දුෂ්චරිතය වාග් දුෂ්චරිතේහි මනෝ දුෂ්චරිතේහි බිය ඇතිවෙයි. ලාමක අකුසල ක්‍රියාවන් සිදු කිරීමෙහි බිය වන්නේය. පාප ක්‍රියා සිදු කිරීමෙන් වැළකීම සඳහා තමා තුළ ස්ථාන හතරක බිය ඇති කරගත යුතු බව අංගුත්තර නිකායෙහි බය සූත්‍රයෙහි දක්වා ඇත. අත්තානුවාද බය, පරානුවාද බය, දණ්ඩ බය හා දුග්ගති බය යනු ඒ සතර ස්ථානයෝයි. මෙලොව ඇතැම් අයෙක් මෙසේ සිතති, මමද කයෙන් දුශ්චරිතය කරමිනම් වචනයෙන් හා සිතින් දුශ්චරිත කෙරෙම් නම් මාගේ දුසිල් බව පිළිබඳව මගේ සිත මට දොස් නොකියාවිද. මෙසේ තම සිත තමාට දොස් කියම් වූ අත්තානුවාද බිය තමා කෙරෙහි දකින්නේ කාය දුශ්චරිතාදී අකුසලයන්ගෙන් වළකින්නේය. මෙලොව ඇතමෙක් මෙසේ සිතති, මම කායාදී ද්වාත්‍රයන් දුශ්චරිත කෙරෙම් නම් මාගෙන දන්නා අන් අය දුසිල් බව පිළිබඳ මට දොස් නොකියාවිද. මෙසේ තමාගේ දුසිල් බව පිළිබඳ ලෝකයාගෙන් තමා වෙත එල්ලවන්නා වූ හෙවත් පරානුවාද බිය තමා කෙරෙහි දන්නේ කාය දුශ්චරිතාදී අකුසලයන්ගෙන් වළකින්නේය. මෙලොව තවත් අයෙක් කායාදී ද්වාත්‍රයෙන් දුශ්චරිත කොට නානා විදියේ දුක් සහිත දඬුවම් විඳින දුකටපත් කෙනෙකු දැක, යම් ලෙසකින් මා මෙබඳු පව්කම් කෙරෙම් නම් මාහටද මෙවැනි දුක් පැමිණින්නේ යැයි සිතන්නේ දණ්ඩ බිය තමා කෙරෙහි ඇති කරගන්නේ කාය දුශ්චරිතයන්ගෙන් වළකින්නේය. මෙලොව තවත් අයෙක් මෙසේ සිතති, ඒකාන්තයෙන් කාය දුශ්චරිතාදී දුශ්චරිතයෝ පරලෝ වශයෙන් කටුක දුක්ගෙන දෙන්නෝය. එම කායද්වාරාදීන් නිසා පව්කම් කෙරෙම් නම් කෙසේ මම දුගතියට නොයන්නේම්ද. මෙසේ දුගති බිය තමා කෙරෙහි ඇති කරගන්නා වූ ඔහු කාය දුශ්චරිතාදී පාප ක්‍රියාවන්ගෙන් වළකින්නේය. ද්වේමී භික්කවේ සුක්ඛා ධම්මා ලෝකම් පාලෙන්ති කතමේ ද්වේ හිරීච ඔත්තප්පච යනාදී වශයෙන්, මහණෙනි, හිරි සහ ඔත්තප්ප යන කුසල ධර්මයෝ දෙදෙන ලොව පාලනය කරන්නාහුය. ලොව මේ ධර්ම දෙක නොවන්නේ නම් වැදූමව සුළුමව කියා හෝ නැන්දනිය හෝ ගුරුවරයාගේ බෙරිය කියා හෝ වෙනසක් නැති වන්නේය. ලෝකයා එළු බැටුලුවන් මෙන්ද, කුකුලන් ඌරන් මෙන්ද, බලු සිවලුන් මෙන්ද ලෝක නීති බිඳින්නාහයයි චර්යා සූත්‍රයෙහි දේශනා කොට වදාළේ, සියලු අයහපතින් වැළකී යහපතෙහි යෙදීමට නම් මේ හිරි ඔතප් යන කුසල ධර්මයන් ප්‍රධාන වෙන බැවිනි. සති සම්පජඤ්ඤ භික්කවේ අසති හතූපනීසං හෝති හිරොත්තප්පං හිරොත්තප්පේ අසති හිරොත්තප්ප විපන්නස්ස හතූපනීසෝ හෝති ඉන්ද්‍රිය සංවරෝ. ඉන්ද්‍රිය සංවරේ අසති ඉන්ද්‍රිය සංවර විපන්නස්ස හතූපනීසං හෝති සීලං හතූපනීසං හෝති ඥාන දස්සනං. සිහියෙන් හා නුවණින් යුක්ත නොවී නම් විලිබිය වැනසේ. විලිබිය වැනසුනේ ඉන්ද්‍රිය සංවරයද වැනසෙයි. ඉන්ද්‍රිය සංවරයේ වැනසුනේ සීලය වැනසෙයි. සීලය වැනසුනේ සමාධියෙන් හා ප්‍රඥාවෙන් පිරිහෙන්නේය. එවිට කලකිරීම හා නොඇල්ම පිණිස වූ හේතු වැනසෙන්නේය. සිහි නුවණ ඇති කල්හිම විලිබිය ඇති වෙයි. විලිබිය ඇත්තේ ඉන්ද්‍රිය සංවරයෙන් යුක්ත වෙයි. ඉන්ද්‍රිය සංවරය ඇත්තේ සිල් සපන් වෙයි. සිල් සපන් වූයේ සමා සමාධිය හා ප්‍රඥාව වඩයි. ප්‍රඥාව වැඩුණේ කලකිරීම හා නොවැල්ම පිණිස පවතී. එය නිවනට හේතුව යනුවෙන් අංගුත්තර නිකායේ සති සම්පජඤ්ඤ සූත්‍රයෙහි වදාළ බැවින් ආර්ය ශ්‍රාවකයා හට මේ හිරි හා ඔතප් යන දෙදහමුන් ඒකාන්තයෙන් නිවනට හේතු වන බැවින් ඒවා ඔහුට චරණ ධර්ම වන්නේය. බහුශ්‍රුත බව බාහු සච්ච. ඉද මහානාම අරිය ශාවකෝ බහුස්සුතෝ හෝති සුතදරෝ සුතසන්නිච්චයෝ යේතේ ධම්මා ආදි කල්යාණං මච්චේ කල්යාණං පරියෝසාන කල්යාණං සාත්තං සබ්බ්‍යංජනං කේවල පරිපුන්නං පරිසුද්ධං බ්‍රහ්මචරියං අභිවදන්ති. තතා රූපස්ස ධම්මා බහුස්සුතා හොಂತಿ දතා වචසා පරිචිතා මනසානුපෙක්කිතා දිට්ඨියා සුප්පටිවිද්ධා ඒවං කෝ මහානාම බහුස්සුතෝ හෝති. මහානාමය මෙසස් නෙහි ආර්ය ශ්‍රාවකයා බහුශ්‍රුත වන්නේ කෙසේද යත් අසුදේ දරණුයේ පුරුදු කරණුයේ වෙයි. මුල එනම් සීලය යහපත් වූ, මැද සමාධිය යහපත් වූ, අග ප්‍රඥාව යහපත් වූ, අරුත් සහිත වූ, අකුරු ව්‍යංජන සහිත වූ, සර්වාකාරයෙන් පරිපූර්ණ වූ, පාරිශුද්ධ වූ මාර්ග බ්‍රහ්මචර්යාව ප්‍රකාශ කරන යම් ධර්මයෝ වෙද්ද එබඳු ධර්මයෝ බොහෝ කොට අසන ලද්දාහුය, දරන ලද්දාහුය, සිතින් විමසා අවබෝධ කරන ලද්දාහුය, මනාකොට දන්නේය. මහානාම ආර්ය ශ්‍රාවකයා මෙසේ බහුශ්‍රුත වන්නේ වෙයි. වරක එක් භික්ෂුවක් වහන්ස බහුශ්‍රුතය ධර්මදරියයි කියනු ලැබේ නම් කොපමණකින් එසේ කියනු ලබන්නේ දැයි බුදුරදුන්ගෙන් විමසූයෙන්. බහුකෝමයා ධම්මා දේසිතා සුත්තං ගෙයියං වෙයියා කරනං ගාථා උදානං ඉති උත්තකං ජාතකං අබ්බූත ධම්මං වේදල්ලං චතුප්පදාය චේපි බික්ඛූ ගාථාය අත්තමඤ්ඤාය ධම්මමඤ්ඤාය ධම්මානු ධම්ම පටිපන්නෝ හෝති ධම්මදරෝති අලං වචනීයං. මහන මා විසින් සූත්‍ර වශයෙන්ද, ගී වශයෙන්ද, ව්‍යාකරණ වශයෙන්ද, ගාථා වශයෙන්ද, සතුට ප්‍රකාශ කිරීමෙහි උදාන වශයෙන්ද, ඉතියුත්ත වශයෙන්ද, ජාතක වශයෙන්ද, අද්භූත වශයෙන්ද, වේදල්ල වශයෙන්ද බොහෝ කොට දහම් දෙසන ලදී. ඉන් සතරපද ගාථාවක් පමණවත් පෙළහා අරුත් සහිතව දැන ඊට අනුව පිළිපදින්නේ නම් ඒ මහන බහුශ්‍රුතය කියාද ධර්මදරය කියාද කියන්නට නිසිවන්නේ යැයි දේශනා කොට වදාළහ. සතරපද ගාථාවක් වුවද ඉගෙනගෙන ඒ අනුව පිළිපදින්නේ නිවන වෙන වෙත යොමු වන බැවින් ආර්ය ශ්‍රාවකයාගේ ඒ බහුශ්‍රුත බව ඔහුට චරණ ධර්මයක් වන්නේය. වීරිය. ඉද මහානාම අරිය ශාවකෝ ආරද්ද විරියෝ විහෙරති අකුසලානන් ධම්මානං පහානාය කුසලානන් ධම්මානං උපසම්පදාය තාමවා දල්හ පරක්කමෝ අනික්කිත්ත දූරෝ කුසලේසු ධම්මේසු. මහානාමය මෙසස්නෙහි ආර්ය ශ්‍රාවකයා අකුසල ධර්මයන්ගේ ප්‍රහාණය පිණිසත් කුසල ධර්මයන්ගේ ප්‍රතිලාභය පිණිසත් දැඩිවගත් වීරය ඇත්තේ වෙයි. එසේ අකුසල ධර්මයන්ගේ දැඩිවගත් වීරය ඇත්තේ ස්ථිර පරාක්‍රම ඇත්තේ නොහල නොනැවතුණු වීරයෙන් යුක්ත වූයේ වෙයි. මෙහි වීර්යාංග දෙකක් පමණක් දක්වා තිබුණද සතර සම්‍යක් ප්‍රධාන වීර්යෝ එහිලා සැලකෙන්නෝය. මහණෙනි, අසුරු සංකරණ පමණ මොහොතක් යම් මහණෙක් සිතෙහි නොහට ගන්නා වූ අකුසලයන්ගේ නොහට ගැනීම පිණිස කුසල ඡන්දය උපදවාද වෑයම් කෙරේද, කායික චෛතසික වීර්ය අරඹාද, ඒ වීර්ය සහිත සිත නගා සිටුවාද, කෙලෙස් තැවීම පිණිස වෙර වඩයිද, උපන්නා වූ අකුසලයන්ගේ ප්‍රහාණය පිණිස වෑයම් කෙරේද, නූපන් කුසලයන්ගේ ඉපදවීම පිණිස වෑයම් කෙරේද, උපන් කුසලයන්ගේ පැවැත්වීම පිණිස, නොනැසීම පිණිස, වැඩි දියුණුව පිණිස, විපුල බව පිණිස, පිරිපුන් බව පිණිස වෑයම් කෙරේද, ඒ මහණ ධ්‍යානයන්ගෙන් හිස් නොවූයේ ශාස්ත්‍රූන් වහන්සේගේ අවවාදයේ හික්මෙයි. එසේ ශාස්ත්‍රූන් වහන්සේගේ අවවාදය පිළිපදනුයේ නොසිස් වූයේ ණය රහිතව රටවැසියාගේ පිණ්ඩපාතයේ වළඳින්නේය. බොහෝ කොට උත්සාහ කෙරේ නම් කවර කතාවක් දැයි බුදුරදුන් කළ ප්‍රකාශයෙන් වීර්ය කළ යුත්තේ කුමක් සඳහාදැයි යන්න පැහැදිලි කරයි. එමෙන්ම ඒ වීර්ය කෙසේ කළ යුතු දැයි උපඤ්ඤාත සූත්‍රයේදී මෙසේ වදාළහ. මහණෙනි, මම කුසල ධර්මයන්හි තෘප්තිමත් නොවීමේත්, කෙලෙස් තැවීම පිණිස නොපසුබස්නා වීර්යේත් ගුණ ප්‍රත්‍යක්ෂ කොට දැනගතිමි. මම නොපසුබස්නා ස්වභාවයෙන් යුක්ත වූයේ ඒ කාන්තයෙන් මේ සිරුරෙහි සම නහර ඇට ඉතිරි වේවා, මස්ලේ වියලේවා, යමක් පුරුෂ ශක්තියකින්, පුරුෂ වීරයකින්, පුරුෂ පරාක්‍රමයකින් ලැබිය යුතු වේ නම් එය නොලැබ වීරයාගේ නැවැත්මක් නොවේ යැයි අදිටන් කොට වීර්ය කළෙමි. මහණෙනි, මම එසේ අප්‍රමාදීව වැර වැඩීම හේතුවෙන් අනුත්තර වූ යෝගක්ෂේමයයි කියූ සම්මා සම්බෝධිය අවබෝධ කළෙමි. මහණෙනි, නුඹලාද වීර්ය වඩව්, ඒකාන්තයෙන් ශරීරේහි සමනහර ඇට ඉතිරි වේවා, මස්ලේ වියලේවා, යමක් පුරුෂ ශක්තියකින්, පුරුෂ වීරයකින්, පුරුෂ පරාක්‍රමයෙන් ලැබිය යුතුනම් එය නොලැබ වීර්ය අත නොහරින්නෙමෙයි. මෙසේ නොපසුබස්නා වෙර වඩන නුඹලාද මද කලකින්ම මේ අනුත්තර ආර්ය ඵලය මේ අත්භවයේදීම ප්‍රත්‍යක්ෂ කොට උපයා වාසය කරවු යනුවෙන් වීර්ය කළ යුතු ආකාරයේද පෙන්වා වදාළ සේක. මෙසේ ආර්ය ශ්‍රාවකයාගේ කෙලෙස් සටන සඳහා වීර්ය සිව්සස් අවබෝධය පිණිස වන බැවින් ඔහුට එය චරණ ධර්මයක් වන්නේය. සිහිය, සති. ඉද මහානාම අරිය ශාවකෝ සතිමා හෝති පරමේන සති නේපක්කේන සමන්නාගතෝ චිර කතම්පි චිරබාසිතම්පි සරිතා අනුස්සරිතා. ඒවංකෝ මහානාම අරිය ශාවකෝ සතිමා හෝති. මහානාමය, මේ ශාසනයෙහි ආර්ය ශ්‍රාවකයා සිහියෙන් යුක්ත වූයේ උතුම් සිහියෙන් හා නුවණින් යුක්ත වෙයි. පෙර කළ ද පෙර කියන ද පුන පුනා සිහි කරනුයේ වෙයි. සම්මා සති යනුයෙන් කායානුපස්සනාදී සතර සතිපට්ඨානයේ හිදක්වන ලදමුත් මෙහි චරණ ධර්ම නම් වූ ආර්ය ශ්‍රාවකයාගේ සතිය පරමේන සති නේපක්කේන සමන්නාගතෝ යනු යථාභූතය වටහා ගැනීමෙහි සමත් උතුම් නුවණින් යුක්ත වීම බව, පරමේන අස්සාසේන යන්නට චතුමග්ග චතුඵල සංකේතේන උත්තමේන අස්සාසේන සතරමග සතරඵල සංඛ්‍යාත උතුම් සැනසිල්ලෙන් යැයි කළ විග්‍රහයට අනුව දත යුතු වන්නේය. සතර සතිපට්ඨානියෝ මෙම ආර්ය සිහිය පිණිස වූ පූර්වභාග ප්‍රතිපදාවයි. ආර්ය ශ්‍රාවකයාගේ කෙලෙස් තවන නුවණින් යුත් සතිය සතිනේ පක්ක නිවනට පමුණු ආලන බැවින් ඔහුට එය චරණ ධර්මයක් වන්නේය. නුවණ පඤ්ඤා ඉද මහානාම අරියසාවකෝ පඤ්ඤාවා හෝති උදයත්ත ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ අරියාය නිබ්බේධිකතා සම්මා දුක්ඛක්ඛයා ගාමිනියා ඒවංකෝ මහානාම අරියසාවකෝ පඤ්ඤාවා හෝති. මහානාමය මෙසස්නෙහි ආර්ය ශ්‍රාවකයා ස්කන්ධයන්ගේ ඇතිවීම හා නැතිවීම අවබෝධ කිරීමට සමත් ප්‍රඥාවෙන් යුක්ත වූයේ ස්කන්ධයන් කෙරෙහි නොඇල්ම ඇති කරවන මනවින් දුක් පහ කරන ප්‍රඥාවෙන් යුක්ත වෙයි. මහානාම ආර්ය ශ්‍රාවකයා ප්‍රඥාවන්ත වීම මෙසේ වන්නේය. විද්‍යාවනට නැඹුරු වූ ප්‍රඥාව වැඩිය යුතු ආකාරය අංගුත්තර නිකායෙහි මෙසේ දක්වන ලදී. මහණෙනි, විද්‍යා භාගීය ධර්මයෝ දෙදෙනෙක් වෙති. ඒ සමතය හා විදර්ශනා යන දෙකයි. සමතේ වඩන ලද්දහුට ආර්ය මාර්ගයට නැඹුරු වූ ප්‍රථම ධ්‍යාන මාර්ග චිත්තය වැඩේ. ඉන් රාගය පහවේ. විදර්ශනා වඩන ලද්දේ ආර්ය මාර්ග ප්‍රඥාව වැඩේ. එසේ වැඩුණු ප්‍රඥාව අවිද්‍යාව පහ කරයි. මෙසේ වැඩුණු ප්‍රඥාවෙන් ය ස්කන්ධයන්ගේ ඇතිවීම හා නැතිවීම දකිනුයේ. හේතු ප්‍රත්‍යයන් නිසා හටගන්නා වූ රූප සංතතියෙහි අභිනව ආකාරය දැකීම එහි උදය දැකීමයි. හේතු ප්‍රත්‍යයන් නිසා හටගත් රූපයන්ගේ විපරිණාමයේ හෙවත් වෙනස් වෙන බව හෙවත් ෂය වීම දන්නේ ව්‍යාය දැකීමයි. මෙසේ උදය හා වැය අනුව රූපස්කන්ධය පුන පුනා බලනුයේ එලෙසින්ම හේතු ප්‍රත්‍යයන් නිසා හටගන්නා වූ වේදනාව සංඥාව සංකාර විඥානයේද හේතු ප්‍රත්‍යයන් නිසා හටගන්නා වූ ඇස කන නාසය දිව ශරීරය හා උපන් භවයේද උදය හා වැය වශයෙන් බලනුයේ උදයබ්බයානුපස්සනා ඥානයයි. නිර්වාණය දෙසට යොමු කරවන්නා වූ මෙම උදයබ්බයානුපස්සනා ඥානයම ආර්ය ශ්‍රාවකයා හට චරණ ධර්මයක් වන්නේය. ප්‍රථම ධානය, ද්විතිය ධානය, තෘතිය ධානය, චතුත්ථ ධානය යනු සෙසු චරණ ධර්ම සතරයි. විස්තර අරහන් ගුණෙහි කී පරිද්දෙන් දත යුතුය. ආර්ය ශ්‍රාවකයා කෙරෙහි වූ මේ 15 චරණ ධර්මයෝ ත්‍රිවිද්‍යාවෙන් හෝ අෂ්ට විද්‍යාවන් අනුව ගියේ පසක් කිරීම පිණිස පවතුණුයේ සසර ගමන අවසන් කිරීම පිණිස හේතු වන්නේය. අෂ්ට විද්‍යාවෝ සියල්ලට පළමු මේ අෂ්ට විද්‍යාවන් සඳහන් වෙන පිළිවෙල විමසීම වැදගත් වෙයි. පළමු විද්‍යා ඥානය විපස්සනා ඥානයයි. අටවන අවසන් ඥානය ආසවක්ඛ්‍ය ඥානයයි. මනෝමය ඉද්දි ඉද්දිවිද දිබ්බසෝත පරචිත්ත විජානන පුබ්බේ නිවාසානුස්සති දිබ්බචක්කු යනු සෙසු ඥානයෝය. ත්‍රිවිද්‍යා පසක් කළේ ඥාන හතරක් පසක් කළේ වෙයි. පුබ්බේ නිවාසානුස්සති චුතූපපාත හෙවත් දිබ්බචක්කු හා ආසවක්ඛ්‍ය යන ත්‍රිවිධ විද්‍යාවන්ගේ පසක් කිරීම විපස්සනා ඥානය හා බැඳී ඇති හේිනි. කුකුළු පැටව මුවතුඩින් හෝ පාණියෙන් හෝ බිත්තරය සිදුරු කොට පිටත් වෙනවායයි යන සිතක් බිත්තර උණුසුම් කළ කිකිලියට ඇති නොවෙන්නාසේ පූර්ණය කළ 15 චරණ ඇත්තහුට මම මේ විද්‍යා පසක් කරමි පැතුමක් නොවේ. පූර්ණේ කළ චරණ ධර්මයන්ගේ බල මහිමයෙන් සෙසු විද්‍යා ඥාන ලැබීම නිතින් සිදුවන්නේය. මෙහි අභිඤ්ඤා අරමුණු කොට ධ්‍යාන වැඩීම වෙන මගක් බව දත යුතුය. එහිදී ශ්‍රාවකයා ආර්යකෙවත් සෝවාන් වූවෙක් නොවේ. ධ්‍යානලාභී පෘථග්ජනයෙකි. විශේෂ අභිඥාලාභී වනු කැමති ඔහු සතරවන ධ්‍යානය පාදක කොට සතර ඉර්ධිපාද වඩා තමන් රිසි පරිදි අභිඥා ලබයි. පෘථග්ජනයා චරණ ධර්මයන්ගෙන් තොර වූවකු බව උපවාන සූත්‍රයෙහි දක්වා ඇත. චරණ ධර්ම පිහිටියේ ආර්ය ශ්‍රාවකයා හට පමණි. අභිඥා කෙරෙහි උනන්දුව නොමැති ශ්‍රාවකයා ප්‍රථම ධ්‍යාන ආදී සතර ධ්‍යානයන් එකක් පාදක කොටගෙන තම සිත ආශ්‍රවක්ෂ කර ඥානය පිණිස යොමු කරයි. බොහෝ සූත්‍රයන්හි සතරවන ධ්‍යානය ආශ්‍රවක්ෂය කිරීමට යොමු කිරීම පිණිස සුදුසු බව කර්මන්‍ය බව දක්වා ඇත. සමාධින් භික්ඛවේ භාවේත. මහණෙනි, සමාධිය වඩව්. සමාහිතෝ යතා භූතං පජානාති. සමාහිත ඌයේ ඇති සැටි දකි. කිංච යතා භූතං පජානාති. කුමක් ඇති සැටි දකිද? රූපංච සමුදයංච අත්තංගමංච. රූපේහි ඇතිවීම හා නැතිවීමයි. මෙය උදයව්‍ය ඥානයයි. විදර්ශනා වැඩීම සිදුවනුයේ මෙතැන් සිටයි. ඉන් මෙපිට විදර්ශනා භාවනාවක් නොමැති බව නුවණැත්තෝ වටහා ගත්වා. යථා භූතේ සති රූපස්මින් නිබ්බින්දති. ඇති තතු දත්තේ අනිත්‍යාදී වශයෙන් රූපේහි කලකිරෙයි. නිබ්බින්දං විරජ්ජති. කලකිරුනේ රූපේහි නොඇලෙයි. විරාගා විමුච්ඡති. නොඇලුනේ රූපයෙන් මිදීම වෙයි. මෙසේ පංචස්කන්ධ සංඛ්‍යාත දුක්ඛයෙන්ම මිදුනේ වන්නේය. යථා භූත ඥානයත් සමග ආර්ය ශ්‍රාවකයෙකු වන අයුරු මේ විදර්ශනා ඥාන විස්තරයෙන් දැක්වෙන්නේය. විපස්සනා ඥානය. සතර සතිපට්ඨානයන් වැඩීමෙන් දියුණු වන ප්‍රඥාව නිසා සමාධියට පැමිණේදී සමාහිතෝ යථා භූතං පජානාති කී අයුරින් රූපාදී ස්කන්ධයන්ගේ උදය හා වැය යන යථා භූතයේ සිහි කිරීමේ නුවණ ලැබේ. ඒ සති නම් වූ චරණ ධර්මයයි. පංචස්කන්ධයේ උදය හා වැය මෙනෙහි කිරීම විපස්සනා ඥාන නමි. රූපේ අරමුණු කොට ඇති සිත ඉපිද බිඳෙයි. ඒ රූපාරම්මණය අරමුණු කොට ඉපිද බිඳින සිත නැවත නැවත දකි. අනිත්‍ය වශයෙන් දකි. දුක් වශයෙන් දකි. අනාත්ම වශයෙන් දකි. මෙසේ සංස්කාරයන් අනිත්‍ය ලෙසත් දුක් ලෙසත් අනාත්ම ලෙසත් දකින්නේ කෙලෙසුන් සංසිඳීම නිසා ක්‍රමයෙන් චිත්ත ශාන්තිය ලබන්නේ සම්මත නියාමයට හෙවත් ලෝකෝත්තර සෝවාන් මාර්ගයට බැසගන්නේ යැයි පටිසම්භිදාවෙහි විපස්සනා කතා විස්තරයෙහි සඳහන් වෙයි. අම්බට්ට සූත්‍රයෙහි අෂ්ටවිද්‍යා විග්‍රහය ඉතා පැහැදිලි ලෙස එන්නේය. එහි විපස්සනා ඥාන විග්‍රහය මෙසේය. අම්බට්ටය. යම්සේ මැනවින් පිරියම් කරන ලද අෂ්ටාංශ ඇති ඉතා පිරිසිදු වෛරෝඩ්‍ය මාණික්යක් වෙයිද, නීලාදී යම් කිසි වර්ණවත් නූලක් අමුණන ලද්දේද, යම් නුවණැති පුරුෂයෙක් අත්ලෙහි තබාගත් ඒ වෛරෝඩී මාණික්ය මැනවින් පරීක්ෂා කරන්නේ සර්වාකාරයෙන් නූල අමුණන ලද ඒ මැණික දකින්නේද? එපරිද්දෙන්ම මහණ තෙමේ සතරවන ධ්‍යාන සමාධියෙන් සමාධිගතව කෙලෙස් කසට යටපත් වුණු පිරිසිදු වූ සිත මොළොක්ව කර්මයට යෝග්‍ය වූ කල්හි නිසලව පිහිටි කල්හි විදර්ශනා ඥානය පිණිස සිත් යොමු කරන්නේය, නැඹුරු කරන්නේය. මේ මගේ ශරීරයේ රූපවත් වූකි. මාපියන්ගේ ධාතු සමූහයෙන් හටගත්තේය, සතර මහා භූතයන්ගෙන් සැදුනේය, බත් පිට්ටු ආදී ආහාරයෙන් වැඩුනේය. අනිත්‍ය බවද දුඟද පහ කිරීමට සුවඳ විලවුන් ඉලිය යුතු බවද ලෙඩ දුරු කිරීමට කොතෙකුත් කටයුතු කළත් බිඳෙන සුළු බවද ස්වභාවය කොට ඇත්තේය. මාගේ මේ අනිත්‍ය වූ දුක් වූ අනාත්ම වූ සිරුරෙහි සිත බැඳුනේයයි නුවණින් දැනගනි. මේ ඔහුගේ විදර්ශනා ඥාන නම් වූ ප්‍රථම විද්‍යා ඥානයයි. මනෝමය ඉද්ධි ඥානය. යම්සේ පුරුෂේක් මුදු තනගසකින් තුත්තිරිවැනි තනගොබය මෑත් කරන්නේ, ගොබය හා තනගස හඳුනාගන්නේ ගොබය තනගසින් වෙන් කරන බව ලද බව සිතාගන්නේය. කොපුවෙන් කඩුව මෑත් කරන්නේ, කොපුවත් කඩුවත් වෙන්වෙන්ව හඳුනන්නේ කොපුවෙන් කඩුව මෑත් කරන ලදැයි සිතාගන්නේය. නයෙකු සැවෙන් ඇදවෙන් කරන්නේ මේ සැවය මේ නයායැයි හඳුනාගන්නේ සැවෙන් නයා මෑත් කරන ලදැයි සිතාගන්නේය. එසේම මහනතිමේ සතරවන ධ්‍යානයෙන් සමාධිගත වූ සිත කෙලෙස් කසට යටපත්ව කර්මයට යෝග්‍ය වූ කල්හි මනෝමය කයක් මවනු පිණිස සිත යොමු කරයි. මේ සිරුරෙන් රූපී වූ සියලු අඟපසඟ යුත් ඉඳුරන්ගේ කිසි අඩුවක් නැති මනෝමය වූ අන්සිරුරක් මවන්නේය. මේ ඔහුගේ මනෝමය ඉද්ධි ඥාන නම් වූ දෙවන විද්‍යා ඥානයයි. ඉද්ධි විද ඥානය. දක්ෂ කුඹල්කරුවෙකු හෝ ඔහුගේ අතවැස්සෙකු මැනවින් සකස් කළ මැට්ටෙන් තමා කැමති පරිද්දෙන් බඳුන් නිපදවන්නේද, ඇද්දල රූපයෙන් රූප කපන්නා වූ දක්ෂ කැටයම්කාරයෙකු දලෙක තමන් රෙසි පරිදි රූප කපන්නේ යම් සේද, රන්කරුවකු මැනවින් සකස් කළ රණින් කැමති පරිදි ආභරණ කරන්නේ යම් සේද, සතරවන ධ්‍යානයෙන් සමාධිගත සිත කෙලෙසුන්ගෙන් මිදී පිරිසිදු වූ කල්හි කර්මයට යෝග්‍යව නිශ්චලව පිහිටි කල්හි ඉද්ධිවිද ඥානය පිණිස සිත නැඹුරු කරයි. ඔහු එකකුව සිටිමින් බොහෝ දෙනෙක් වෙයි, බොහෝ දෙන යලිත් එකෙක් වෙයි. ප්‍රකටව පෙනී සිටි, නොපෙනීද සිටි, බිත්තියෙන් පර්වතයෙන් පවුරින් විනිවිද යයි. අහසෙහිමෙන් දියෙහිමෙන් පොළවෙන්ද මතුවෙයි, පොළවෙහිමෙන් දියෙහි ඇවිදී. පක්ෂීකුසේ අහසෙහි පළඟින් යයි, ඉරහඳ අත්ලෙන් පිරිමදී. තම ශරීරය බඹලොවතෙක් පෙනීමට සලස්වයි. මේ ඔහුගේ ඉද්ධ විදඥාන නම් වූ තුන්වෙනි විද්‍යා ඥානයයි. දිබ්බ සෝත ඥානය. මිසස්නේහි මහණ සතරවන ධ්‍යාන සමාධියෙන් සිත සමාහිත වූ කල්හි, කෙලෙසුන් පහ වූ කල්හි, කර්මයට යෝග්‍ය වූ කල්හි දිවකන් නුවණ එනම් දිබ්බ සෝත ඥානය පිණිස සිත නැඹුරු කරයි. දිගු මගට බැසගත් පුරුෂයෙක් මිහිරි බෙරහඬක්, සක්හඬක්, පනා බෙරහඬත්, ගැට බෙරහඬත් අසන්නේද, ඒ බෙර ඒ අයුරෙන්ද සක්හඬ සක්හඬ වශයෙන්ද හඳුනාගන්නාසේ, ඒ ලෙසින් පිරිසිදු වූ මිනිස් ශක්තිය ඉක්ම පැවති දිවකණින් දුර වූත් ළඟ වූත් දෙව්හඬත් මිනිස් හඬත් දෙහඬම අසයි. මේ ඔහුගේ දිබ්බ සෝත ඥාන නම් වූ හතරවන විද්‍යා ඥානයයි. පරචිත්ත විජානන ඥානය අනුන්ගේ සිද්දන්නා නොවන හොඳින් සැලසුණු අයෙක් පිරිසිදු දීප්තිමත් කැඩපතකින් මුහුණ පිරික්සා බලන්නේ තලකැලල් වැනි දොස් ඇති තැන් දකින්නේද එලෙසින් මහණතෙමේ සතරවන දැහැනින් සමාධිගත වූ සිත කර්මයට යෝග්‍ය වූ කල පරසිද්ධන්නා නුවණ ලැබීම පිණිස සිත නැඹුරු කරන්නේය. හේ රාග සහිත සිත රාග සහිත සිත වශයෙන් දකි. දෝෂ සහිත සිත දෝෂ සහිත සිත වශයෙන් දකි. මෝහ සහිත සිත මෝහ සහිත සිත වශයෙන් දකි. කෙලෙසුන්ගෙන් විමුක්ත වූ සිත විමුක්ත සිතයයි දකි. විමුක්ත නො වූ සිත විමුක්ත නො වූ සිතයයි දකි. මේ ඔහුගේ පරචිත්ත විජානන නම් වූ පස්වන විද්‍යා ඥානයයි. පුබ්බේ නිවාසානුස්සති ඥානය පෙරවිසූ තැන් දන්නා නුවණ. යමෙක් ගමකින් තව ගමකට ගොස් ආපසු එන්නේද ආපසු සිය ගමට ආ ඔහු ගිය ගමෙහිදී උන් හිටි තැන් කල කී දෑ නිහඬව සිටි අයුරු සිහි කරන්නේද එලෙසින් මේ සසුනෙහි මහන සතරවන දැහැනින් සිත සමාධිගතව කර්මයට යෝග්‍ය වූ කල්හි පෙරවිසූ තැන් දැකීමේ නුවණ පිණිස සිත මෙහෙවන්නේය. ඒ මහන මම අසවල් තැන මෙනම් වීම් ආදී වශයෙන් දස තථාගත බලයන්හි කී ලෙස පෙර විසූ තැන් හා අයුරු පිළිබඳ පැහැදිලිව දකින්නේය. ඒ ඔහුගේ පුබ්බේ නිවාසානුස්සති ඥානය නම් වූ හය වෙන විද්‍යා ඥානයයි. චුතූපපාද ඥානය හෙවත් දිබ්බ චක්කු ඥානය. යමෙක් සතරමං සන්ධියක ඇති මහල්ගේක උඩ මහලට නැග ගත්තේද ඔහු ඒ ගෙට පිවිසෙන්නන් හා ගෙන් පිටවන්නන් දකින්නේය. සතරමං හන්දියේදී ඉන්න උන්ද මග එහා මෙහා යන උන්ද මැනවින් දකින්නේය. එලෙසින්ම සතරවන ධ්‍යාන සමාධියෙන් සමාධිගතව කෙලෙසුන්ගෙන් මිදුණු සිත කර්මයට යෝග්‍ය වූ කල්හි මේ සස්නෙහි මහන සත්වයන්ගේ චුති උත්පත්ති දක්නා නුවණ පිණිස සිත යොමු කරන්නේය. මෝහු කාය සුචරිතයෙන් යුක්ත වූවෝය. මෝහු කාය දුශ්චරිතයෙන් යුක්ත වූවෝය. මොවුන්ගේ සුගති දුගති උපත් මෙසේය යනාදී වශයෙන් දස තථාගත බලයන්හි ආ පරිද්දෙන් මේ ඔහුගේ චුතුපපාත ඥාන නම් වූ හත්වන විද්‍යා ඥානයයි. ආසවක්කේ ඥානය ආශ්‍රවයන් ෂය කිරීමේ නුවණ. අම්බට්ටය යම්සේ කඳු මුදුනක වූ ඉතා පහන් දියවිලක් ඇද්ද එහි ඌරෙහි සිටි අයෙක් ඒ විල තුල සිටින ඒ විල තුල තිබෙන සිප්පි බෙල්ලන් සක් බෙල්ලන් මත්ස සමූහයන් කැට කැබිලිති ආදිය මැනවින් දකින්නේද එපරිදෙම්ම මේ සසුනෙහි මහන සතරවන දැහැනින් සමාධිගත වූ පහ වූ කෙලෙස් ඇති කර්මයට යෝග්‍යව නිසලව පිහිටි තම සිත ආසවක්ෂය ඥානය පිණිස යොමු කරයි. හේ මේ දුකය මේ දුකට හේතුවය මේ දුක නැති කිරීමට අරමුණු වන නිවනය මේ දුක නැති කරන පිළිවෙතයයි ඇති සැටියෙන් දැනගනි. මේ ආශ්‍රවයෝය මේ ආශ්‍රවයනට හේතුවය මේ ආශ්‍රව නිරෝධයය මේ ආශ්‍රව නිරෝධ ගාමිනී ප්‍රතිපදාවයයි ඇති සැටියෙන් දනි. මෙලෙසින් දන්නා ඔහුගේ සිත කාමාශ්‍රවයන්ගෙන් මිදෙයි භවාශ්‍රවයන්ගෙන් මිදෙයි අවිජ්ජාශ්‍රවයන්ගෙන් මිදෙයි. එසේ මිදුණු කල්හි මිදුනේයයි දැනීම වෙයි. භවෝත්පත්තිය ශීන වෙයි. සත්‍යාවබෝධය පිණිස කළ යුත්තක් වෙන නැතැයි දැනගනි. අම්බට්ටය එය ඔහුගේ ආසවක්කය ඥාන නම් වූ අටවන විද්‍යා ඥානයයි. අම්බට්ටය මෙසේ මහණ තෙමේ විද්‍යාවෙන් යුක්ත වන්නේය චරණයන්ගෙන් යුක්ත වන්නේ යැයිද කියනු ලැබේ. තවද මෙම විද්‍යා සම්පතට වඩා උසස් වූ හෝ මනෝඥ වූ හෝ වෙනත් විද්‍යා සම්පතක්වත් චරණ සම්පතක්වත් නැතයිද අම්බට්ට බමුණුහට වදාළ සේක. සබ්බාසව සූත්‍රයේහිද බුදුරජාණන් වහන්සේ ආශ්‍රම දුරු කිරීම මෙසේ සත් අයුරකින් වදාළහ. ආසවා දස්සනා පහතබ්බා. යමෙකුගේ යම් අයුරකින් මෙනෙහි කිරීමක් වේද, එසේ මෙනෙහි කිරීමෙන් නූපන් කාමාශ්‍රවයෝ නූපදිද්ද, උපන් කාමාශ්‍රවයෝ ප්‍රහීන වෙද්ද, නූපන් භවාශ්‍රවයෝ නූපදිද්ද, උපන් භවාශ්‍රවයෝ ප්‍රහීන වෙද්ද, නූපන් අවිද්‍යාශ්‍රවයෝ නූපදිද්ද, උපන් අවිද්‍යාශ්‍රවයෝ ප්‍රහීන වෙද්ද, ඒ හේතු කොටගෙන නූපන් ආශ්‍රවයෝ නූපදිත්, උපන් ආශ්‍රවයෝ ප්‍රහීන වෙත්. මෙසේ මෙනෙහි කරන්නහුට මේ ආශ්‍රව හේතුවෙන් හටගන්නා වූ දුක මේ යැයි නුවණින් මෙනෙහි කිරීම වෙයි. මේ දුකට හේතුව යැයි නුවණින් මෙනෙහි කරයි. දුක නැති කිරීම නුවණින් මෙනෙහි කරයි. දුක නැති කරන මඟ පිළිවෙත නුවණින් මෙනෙහි කරයි. එසේ නුවණින් මෙනෙහි කරන ඔහුගේ සෝවාන් මඟ නුවණින් ප්‍රහීණ කළ යුතු සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස යන සංයෝජන ධර්මයෝ ප්‍රහීණ වෙති. ආසවා සංවරා පහතබ්බා. ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස යන ෂඩ් ඉන්ද්‍රයන්ගේ පාලනයෙන් තොරව වසන්නහුට ඒ හේතුවෙන් ක්ලේශ විපාක වශයෙන් වන්නා වූ දැවීම්, තැවීම් ආදී වෙහෙසකර වූ ආශ්‍රවයෝ ඇතිවෙද්ද ඉන්ද්‍රයන් සංවරයෙහි යෙදෙන්නහුට එවන් ආශ්‍රවයෝ ඇති නොවෙත්. ආසවා පටිසේවනා පහතබ්බා. මහනතිමේ තමා අදින සිවුරු ශීත නැති කිරීම පිණිසය, උෂ්ණ නැති කිරීම පිණිසය, මැසිමදුරු අවසුලං ආදී ස්පර්ශ නැති කිරීම පිණිසය, ලැජ්ජා ස්ථාන වසා ගැනීම පිණිසයයි නුවණින් සලකා සිවුරු පරිභෝග කරයි. වළඳන භෝජනය ක්‍රීඩා පිණිස, මද පිණිස, සැරසීම පිණිස නොව හුදෙක් ශරීරයාගේ පැවැත්ම පිණිසය, යැපීම පිණිසය, බඩගිනි වැළැක්ම පිණිසය, බඹසර රැකීමට අනුබල පිණිසය, පැරණි බඩගිනි වේදනා නැති කිරීම පිණිස හා අලුත් වේදනා ඇති නොවීම පිණිසද, නිවැරදි ජීවිත පැවැත්මත් පහසු විහරණයත් පිණිසයයි නුවණින් සලකා ආහාර පරිභෝග කරයි. පරිහරණය කරන සෙනසුන් හුදෙක් ශීතෝෂ්ණ නැති කිරීම පිණිසත්, මැසිමදුරු ආදීන්ගෙන් හා ඍතු පීඩාදීන් වැළකීම පිණිසත් පමණක් යයි නුවණින් සලකා පරිභෝග කරයි. ගන්නා බෙහෙත් රෝදුක් වලින් බැහැරව සිටීමට පමණක් යයි නුවණින් සලකා ගිලන්පස බෙහෙත් ආදිය පරිභෝග කරයි. ප්‍රත්‍යවේක්ෂා නුවණින් යුතුව මෙසේ සිව්පස පරිභෝග කිරීමෙන්, ප්‍රත්‍යවේක්ෂා නොකොට පරිභෝග කිරීමෙන් වන්නා වූ දැවිලි තැවිලි ආදී ආශ්‍රවයෝ පහළ නොවෙත්. ආසවා අදිවාසනා පහතබ්බා. නුවණින් සලකා සීත ඉවසයි, උෂ්ණ ඉවසයි, සාපවස ඉවසයි, මැසිමදුරු ආදීන්ගෙන් වන ගැහැට ඉවසයි, නපුරු වචන ඉවසයි, ශාරීරික උපන්නා වූ, තියුණු වූ, රළු වූ, අමිහිරි වූ, කටුක වූ, අමනාප වූ, දිවි පැහැරගන්නා වූ වේදනාද ඉවසයි. මෙසේ ඉවසන්නහුට වේදනාකර වූ දැවිලි සහිත ආශ්‍රවයෝ පහ වෙති. ආසවා පරිවජනා පහතබ්බ. නපුරු සතුන් දුරු කරයි, නුසුදුසු ස්ථාන දුරු කරයි, අගෝචර ස්ථානයන් හා පාප මිත්‍රයන්ද නුවණින් සලකා දුරු කරයි. එසේ දුරු කරන්නහුට හටගන්නා වූ යම් දැවිලි සහිත, තැවිලි සහිත වේදනාකාරී ආශ්‍රවයෝ වෙද්ද ඔහුට ඒ ආශ්‍රවයෝ ඇති නොවෙති. ආසවා විනෝදනා පහා තබ්බා. දෝෂ සැලකීම් වශයෙන් සලකා වීරයෙන් යුතුව කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක යන ලාමක අකුසල විතර්කයන් සිතින් බැහැර කරයි. නැවත හට නොගැනීම පිණිස කටයුතු කරයි. එසේ නොකරන්නහුට යම් දැවිලි සහිත, තැවිලි සහිත වේදනාකාරී ආශ්‍රවයෝ වෙද්ද අකුසල විතර්ක නොකරන්නහුට එම ආශ්‍රවයෝ ඇති නොවෙත්. ආසවා භාවනා පහා තබ්බා. නිවනට නැඹුරු වූ, නිවන ඇසුරු කරා වූ සප්ත බෝජ්ජංග ධර්මයන් නොවැඩීමෙන් යම් දැවිලි සහිත, තැවිලි සහිත වේදනාකාරී ආශ්‍රවයෝ පහළ වෙත්නම් සප්ත බොජ්ජංග වඩන්නහුට ඒ ආශ්‍රවයෝ පහළ නොවේත්. මෙසේ සියලු ආශ්‍රවයන් පහ කරන ප්‍රතිපදාව සම්බුදු නුවණින් මැනවින් දේශනා කොට වදාළහ.